අවසරයි සාදරයි. 2014 වසරේ 10 මාසේ 4 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රී සිද්ධාර්ථ විහාරස්ථානයේ පින්වත් චන්දන තිසේරා මැතිතුමන්, ඒ වගේම ශාබනේ තිසේරා මැතිණිය, එතුළු පවුලේ පින්වතුන් සංවිධානය කරන භාවනා වැඩසටහනේ අද දින සුවිශේෂීව දායකත්වයක් අරගෙන තම ඥාති පිරිසට කල්පනා කළා ධර්ම දානය දෙන්න පින්වත් අපේ ඍගේඩිය අශෝක පෙරේරා මැතිතුමන්, ඒ වගේම අපේ පින්වත් එම මැතිණිය ස්වර්ණ පෙරේරා මැතිණිය කල්පනා කළා ධර්ම දානේ ලබා දෙන්න සුවිශේෂී කරුණක් මුල් කරගෙන. ඒ තමයි තමන්ගේ යුග ජීවිතයේ වසර 40ක් පිරෙන දවස. මම හිතන්නේ තමන් ජීවිතේ ගත කරපු කාලේ තමන්ගේ යහළු ඉහළයන්ට, ඥාතීන්ට ලබා දෙන හොඳම පාටිය අද තමයි සම්පූර්ණ වෙන්නේ. මේවැනි ආදර්ශයක් මුළුමහත් සමාජයටම තාම වටිනවා. ඔබත් ඔබේ ජීවිතයට ඒකතු කරගන්න. ඔබ දානය කරන්නේ, පරිත්‍යාග කරන්නේ සදාකාලික ජීවිතයේ සනහන ධර්මය. මෙතනට රැස් වෙලා ඉන්න සියලු දෙනාම කල්පනා කරන්න ඕන, මේ අපි එකතු වෙලා ඉන්නේ එක පවුලේ පිරිසක්. එක පවුලේ පිරිසක්. අපේ දුක අපි බෙදා ගන්න ඕන නේද යාළුවෝ? එහෙමියෝ ඥාති අපි බෙදා ගන්න ඕන. අපේ දුක ගැන අපි කතා කරන්න ඕන. අපි ආයතු ගමම්මග පිළිබඳව අපිම කල්පනා කරන්න ඕන. අපේ ජීවිතවල සාර්ථකත්වය අපිම ගොඩනගා ගන්න ඕන. ඉතින් ඒ අවස්ථාව තමයි මේ මොහොත. අපි සියලු දෙනාම එකම පවුලක පිරිසක් හැටියට බොහොම කාරුණිකව, දයාවෙන්, මෛත්‍රියෙන්, ප්‍රේමයෙන් බැඳී සිටින්න ඕන. අප ජීවත් වෙන්නේ පෘථුවිය කියන විශාල කැරගෙන බෝලයක් මත. ඒ බෝලේ මහා ද්වීප ගොඩාක් තියෙන්නේ. කුඩාම කුඩා දූපතක් වෙන්නේ ශ්‍රී ලංකාවේ. හැමදාම කැරකෙනෝ, රැවෙනෝ, දවල් වෙනෝ, අපි ජීවත් වෙනෝ. අපේ පෘථුවිය වටා චන්ද්‍රයත් කැරගෙනෝ, එයත් ඉන්නෝ. ඒ ඔක්කොමත් අරගෙන සූර්යයා වටත් අපි කැරකෙනෝ. ඒ කැරකෙන ලෝකයේ අපි අවුරුදු 100කට උපරිමයකට යටත් වීසා ඇතුව ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාලයේදී අපිට ලැබිලා තියෙන ලෝකය හඳුනගන්න ඉන්ද්‍රියන් 6ක්. සදායතන කියලා කියනවා. කුමක්ද ඇස් දෙක? හොඳට මතක් කරගන්න. ලෝකේ අපිට හඳුන ගන්න තියෙනවා කන් දෙක, නාසය, දිව, ශරීරය සහ මනෝමය සංකල්ප ඇති කිරීමට මන කියන ඉන්ද්‍රිය. ඉතින් ඕවා තියෙනවා තමයි, ඒවා ඉතින් අපි දන්නවා කියලාත් හිතෙන්න පුළුවන්. අපි දන්නවද? මං අහන්නේ වෛද්‍ය විද්‍යාත්මකව ඇහැ කියන්නේ මොකද්ද කියලාවත් දන්නවද? එහෙම නැත්නම් කන කියන්නේ ඇහෙනවා කියන්නේ මොකද්ද කියලා වෛද්‍ය විද්‍යාත්මකව හරි අඩුම තරම දන්නවද අභිධර්මයේ ඇරෙන්න. අපි අර පාවිච්චි කරන වාහනේ තියෙන කෑලි පද්ධති ගැන ගොඩක් වෙලාවට දන්නේ නැහැ වගේම ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නැහැ වගේම අපි හිතන්නේ ගොඩාක් දෙනෙකුට අපි හැමදෙනාටම වගේ මේ ඇස කන නාස දිව ශරීරය කියන විඥානික ස්වභාවය කායික ස්වභාවය කියන මේ ද්වාකාරයෙන්ම සිදුවෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිටම අවබෝධයක් නැහැ. අපි මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට ඕන. ඇයි අපි ලබා ගන්නට ඕන? වඩාත් හොඳින් මේ ඉන්ද්‍රයන් පරිහරණය කරන්න. වඩාත් හොඳින් මේ ජීවිතය පරිහරණය කරන්න ඒ ඉන්ද්‍රයන් පිළිබඳව අවබෝධය අපි ඇති කරගන්න ඕන. පැහැදිලිනේ? දැන් අපි කතා කරන්නේ කොහේවත් පොතක තියෙන ඈතක තියෙන දෙයක් නෙමෙයි. දැන් අපි කතා කරන්නේ අපේම හිත ගැන, අපේම ඇස කන නාසය දිව ශරීරයේ මන ගැන, අපේම ඉන්ද්‍රියන් ගැන තමයි අපි කතා කරන්නේ, වෙන දෙයක් ගැන නෙමෙයි. මොහොතක් තමා පිළිබඳව හැරිලා බලන්න ඕන. තමන්ගේ හිත පිළිබඳව, ඥානය පිළිබඳව, තමන් දෙස පිළිබඳව හැරිලා බලන්න. එහෙම බලලා හිතලා බලන්න ඔබ සාර්ථකද ජීවිතය තුළ? ඔබ පූර්ණත්වයට පත් වී සිටිනවාද? එහෙම නැත්නම් අසහනයෙන්, දුකෙන්, පීඩාවෙන් සිටිනවාද? ඔබව ලෝකෙට නම් පේනවා ඇති කුමන හෝ නිලයක්, තනතුරක් දරන්නා වූ කෙනෙක් හැටියට. එහෙ ඔබට ඔබව පෙනෙන්නේ කෙසේද? ඔබම ඔබව හඳුනාගෙන සිටින්නේ කෙසේද? ඔබටම ඔබ ගැන තියෙන්නේ දුකක්ද, ආඩම්බරයක්ද? මම වඩා සතුටින් ජීවත් වන කෙනෙක්ද, දුකින් ජීවත් වන කෙනෙක්ද? තවමත් තමන්ට අයිති නැති ලෝකය හඹාගෙන ගිහිල්ලා අයිති කරගන්න පමණක්ම දරන කෙනෙක්ද? එහෙම නැත්නම් අයිති නැති ලෝකය වඩාත් හොඳින් හඳුනාගෙන සම්මුතිය සම්මුති ජීවිතයක් ලෙස ගත කරමින් අධ්‍යාත්මිකව තමන්ගේ ජීවිතය හඳුනාගත යුතුයි කියන පදනම තුල, ගුණය තුල සිටින කෙනෙක්ද? ආදී කොට ඇති සංකල්පනාවන් සිදු කරලා තමන්ම තමා පිළිබඳව විනිශ්චයකට පත් වෙන්න ඕන. මෙතෙන් පටන් මා තව ඉදිරියට මේ මහ පොළොවේ මිහිතලේ වසර කීයක් ඇවිදගෙන යයිද? 2020 බලන්න ඕකේ එක හම්බ වෙනවද කියලා, 2030 හම්බ වෙනවද බලන්න, 2040 බලන්න, 2050 රෙඩ් ලයිට් එක පත් වෙන්නේ කොයි හරියද කියලා බලන්න, 2060 2070 ඔබේ වයසත් එක්ක බලන්න, 2070 රෙඩ් ලයිට් තියෙනවද? ඒ කාලේ ඉන්නවද? මේ බණ කියන හාමුදුරුවොත් දීර්ඝායු ලැබුවත් ওই කාලේ වෙනකොට සෙත්තපෝචි එලා. නිසා මේ බණක් නෙමෙයි කියන්නේ ඔබ පරිහරණය කරන ධනය ඒවා හොඳින් පරිහරණය කරගන්න, හරි හම්බ කරන ව්‍යාපාර රැකී ආරක්ෂා කටයුතු හොඳින්ම ඒවා සියල්ල සිදු කරගන්න. මේක අධ්‍යාත්මිකව ඇති කරගත යුතු වෙනසක්, දැකිය යුතු ධර්මයක්. සැනසීම අපි දකිනවා, නිවන නිර්වාණ භූමිය. මේ නිර්වාණ භූමිය හඳුන්වනවා වචන ගණනාවකින්ම. ශුන්‍යතා භූමිය කියලා කියන්නේ මේ නිර්වාණ භූමියදම තමයි. සත්‍ය භූමිය කියලා කියන්නේ මේ නිර්වාණ භූමියදම තමයි. සබ්බඤ්ඤත භූමිය කියලාත් කියනවා. ආදී කොට වශයෙන් මේ නිර්වාණ භූමිය හඳුන්වලා තියෙනවා. අපි ඒ හඳුනාගත යුතුයි, ඒ දැකගත යුතුයි නුවණින්. අපි දකින්නේ සංස්කාර ලෝකය. සංස්කාර ලෝකයේ කිසිවක් ප්‍රතික්ෂේප නොකොට, කිසිවක් සමග ඇලීමක්, ගැටීමක්, බැඳීමක් ඇති කරගන්නේ නැතිව මේ ලෝකය අත්දකින්න පුළුවන්. බොහෝ දෙනෙක්ගේ වැරදි මතයක් තමයි මේ ලෝකයට අපි පිළිකුල් කළාමයි මේ අපිට මේ නිර්වාණ භූමිය දකින්න පුළුවන් කියලා. ඒ වැරදි මතයක්, අනවබෝධයෙන් කියපු දෙයක්. මේ ලෝකයේ තුල කරන ඇලීම වැදගත් වන්නේත් නැහැ, ගැටීම වැදගත් වන්නේත් නැහැ නිර්වාණ භූමිය දැකීම සඳහා. ඔබට කතා කරන්න හොඳ මාතෘකාවක්. මේ ලෝකයේ කෙරෙහි ඔබ මොනතරම් ඇලුනත් ගැටුනත් ඒකේ කිසිම වැදගත්කමක් නැහැ නිර්වාණ භූමිය සඳහා. මේ ලෝකයේ මොනතරම් ප්‍රශංසා කළත්, මේ ලෝකය මොනතරම් පිළිකුල් කළත් ඒක අදාළ නැහැ නිර්වාණ භූමිය සඳහා. ඒ දෙකම බාධාවා. ලෝකය පිළිකුල් කරන එකක් බාධාවා, ලෝකය ප්‍රශංසා කරන එකක් බාධාවක්. ඒකට බුදුහාමුදුරෝ දේශනා කරනවා, මම ලෝකය ගැන කතා කරන්නේ, වර්ණනා කරන්නේ නැහැ මොනම විදියකවත්. එහෙම නැත්තම් කතා කරන්නේ සප්පරයක්වත්. ඒක වැදගත්කමක් නැහැ. මේ ලෝකයෙන් එතර වූ භූමිය ගැනයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. මොකද සැප තියෙන ස්ථානය, සුවදායි ස්ථානය, විමුක්තිදායක ස්ථානයක් තමයි මේ ලෝකෝත්තර භූමිය. දැන් ඔබ ළඟම මේ ලෝකෝත්තර භූමිය පිහිටවා ගන්න පුළුවන්. ඒත් ඔබ ළඟ තියෙන්නේ මේ වෙනකොට පරිහරණය කරන්නේ ලෝකය. ලෝකය යනු මොනවාද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. ඔය තමයි ලෝකය. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. ඕක තමයි ලෝකය. ඊට පස්සේ සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා. ඕක තමයි ලෝකය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඕක තමයි ලෝකය. ලෝභ, ද්වේෂ, මෝහ. ඕක තමයි ලෝකය. පැහැදිලිනේ? අපි ඔය දේවල් වලට වැඩි බාහිර දෙයක් විඳින්නේ නැහැ, හඳුනගන්නේ නැහැ. ඔය කර්ම තමයි අපි ජීවිතේ හැමදාම අත්විඳින්නේ. තේරුම් ගන්න. ඔබට සිතිල නැද්ද මේ ලෝකය මම ඉක්මවා යා යුතුයි, නික්මී යුතුයි, අබිනික්‍රමණය කළ යුතුයි? කොහෙන්ද? තමන්ගේ මාලිගාවේ. හැමෝටම තමන් ජීවත් වෙන තැන තමන්ගේ මමත්වය මාලිගාව. ඒක මැදුරා. හැමෝටම තමන්ව හරීම වටිනවා. ලෝකේ වැදගත්ම කෙනා කවුද කියලා අහුවොත් මොකද කියන්නේ? කවුද වැදගත්ම කෙනා? මම වෙන කෙනෙක් නෑ, මමයි වැදගත්ම කෙනා. ඊළඟට අපි අපෙන් අහන්න ඕන කාරණේ තමයි, ඔබ තදින් විඳින, බොහෝම හිතට තදින් හිතන යම් අයෙක් වෙනුවෙන් දුක්ුණා නම් ජීවිතේ වැඩියෙන්ම මේ දුක් වෙලා තියෙන්නේ තමා ගැන හිතමින්ද? සමහර විට කියන්න පුළුවන් මම දරුවෝ ගැන හිතමින් දුක්ුණා, මහත්ය ගැන හිතමින් දුක්ුණා, නෝන ගැන හිතමින් දුක්ුණා, අම්මා තාත්තා ගැන හිතමින් දුක්ුණා කියන්න පුළුවන්. හැබැයි හොඳට කල්පනා කරලා බලන තමන් ජීවිතේ වැඩිම දුක් විඳලා තියෙන්නේ ඒ අය ගැන හිතමින්ද? නෑ, තමන් ගැන හිතමින් දුක් වෙලා තියෙන්නේ. තමන් ගැන හිතමින් දුක් වෙනවා. කවුද මම කියන්නේ? කවුද තමන් කියන්නේ? මීට අවුරුදු 40කට, 50කට, 60කට, 20කට, 10කට කලින් මව්පියන්ගේ කුසේ කලලයක් හැඩයට බිහි වෙලා මෙලොවට බිහි වුණු කිලෝ 2කමාරින් 3න් පටන් අරගෙන කිලෝ 80, 100, 110 නැගගෝ නේද? ශරීරයක් තියෙනවා. ඒ ශරීරයටද මම කියලා කියන්නේ? එහෙමත් නැත්නම් මම මේ ලෝකයෙන් අඳුනගත්ත අරමුණු ටිකක් තියෙනවා. ඒ අරමුණු සමුදායටද මම මම කියලා ආමන්ත්‍රණය කරන්නේ. තනියෙන් මේ මිනිස්සුයෝ මමයි මමයි කියලා හිතනකොට මහ පොළොව hina වෙනවා. ඇයි hina වෙන්නේ? අනේ පව් මේ නොදරුවෝ, මගේ මහ පොළොව මතම සිටගෙන මගේම ආහාර ටික ශක්තියෙන් බවට ශරීරේ දාගෙන තනියෙන් හිතන හැටි මේක මමයි මමයි කියලා. තනියෙන් මමයි මමයි කියලා හිතනකොට මේ ජලය සිනාසෙනවා. දවස පුරාම ජල බෝතල් ගණනාවක් ලීටර් 6ක් විතර දාගෙන තනියෙන් හිතනවා මට අයිතියක් හිතන්නේම නැහැ. ඈ, අයිතියක් හිතන්නේම නැහැ, hina වෙනවා. තනියෙන් මෙයා හිතනවා මමයි මමයි කියලා. එක හුස්ම රැල්ලක් ගන්න මේ සුළඟ වාතලය උද්ඝෝෂණයක් කරලා කියන ඊළඟ හුස්ම රැල්ල දෙන්නේ නැහැ. හැබැයි දෙනවා. ඔබේ මුළු දේපළම මට දුන්නොත් දෙනවද නැද්ද? දෙන්නම්. ඊළඟ එකක් වරක් හුස්ම ගන්න දෙන්න. ඒ තරම් වටිනවා. ඒත් අපි සුළඟට ස්තුතිවන්ත වෙන්නේ නැහැ. ඔවුන්ට අපේ ජීවිතේ අයිති කියලා අපි හිතන්නේ නැහැ. අපි බෙදලා දෙන්න කැමති නැහැ. මේ මම කියලා සිතනවා. කොයිතරම් වැරදිදනේ? එවැනි චින්තනයක් ගලාගෙන යනවා. අවිජ්ජා පච්චය සංඛාරා. අවිද්‍යාවෙන් සකස් වෙන සිත. ඒ සිත ඊට පස්සේ මොන තරම් වේදනාවල්, දුක්ඛන්දරාවල් ගොඩා මම මම කියන පදනමින් ඇති කර ගන්නවද? ශාල වශයෙන් ඇති කර ගන්න. දැන් අප අවසාන ප්‍රතිඵලය හැටියට කුමක්ද කළ යුත්තේ? මේකේ මමෙක් නෑ කියලා හිතන එකද? එහෙම නැත්නම් අපි ඔක්කොම මැරෙනවයි කියලා හිතන එකද? එහෙම නැත්නම් මේ ඔක්කොම කැඩෙන බිඳලා යනවයි කියලා සිතන එකද? එහෙමත් නැත්නම් මේ අපේ ශරීර වාතලයට, පොළොව තලයට මේ ජලයට, ගින්දරට, ආලෝකයට අයිති කියලා හිතන එකද? ඒකක්වත් වැදගත් නැහැ. ඒකක්වත් නෙමෙයි මා ඔබට සිතන්න කියලා කියන්නේ. ඔබේ නිදහස තිබෙන්නේ විද්‍යාව තුල, සත්‍ය තුල. විචා උදපාදි විද්‍යාව උපදවා ගන්න ඕන. කුමක්ද විද්‍යාව? මම කියන ඝනකාධිකාරයෙක් අපේ වැඩට අරගෙන ඉන්නවා. ඒ ඝනකාධිකාරයා මොකද කරන්නේ? ගණන් හදනවා. අඩු කරනවා, වැඩි කරනවා, බෙදනවා, හදනවා. කවුද මේ මමත්වය නැමැති ඝනකාධිකාරිකයා? එයාව ජොබ් එකෙන් අස් කරන්න ඕන. ඊට පස්සේ අර ඝනකාධිකාරකගේ නැතුව ගමන් යන්න පුළුවන්, වැඩ කරන්න පුළුවන්. පින්නතුනේ අපි දැකලා තියෙනවා අර කුකුල්ලෝ ඇති කරනවනේ කූඩු වල දාලා. ඔය කුකුල්ලෝ අතරයි මිනිස්සු අතරයි ලොකු වෙනසක් නැහැ කියලා. ඒ කුකුල්ලන්ට කෑම හම්බුනාම බොහෝම ප්‍රසාදයෙන් පොර කාල දඩිබිඩි දඩිබිඩි ගාලා කාලා කාලා මේ කරලා ඉන්නවා. බෙහෙත් විදිනවා, බෙහෙත් විද්දහමත් දැන් බෙහෙත් එකක් තියලා හරි හොඳයි මාස්ටර් අපේ මහත්තයා අපිට බෙහෙත් දෙනවා, කන්න දෙනවා. ඒ විතර නෙමෙයි රෑට ලයිට් උත් දාලා දෙනවා. ඈ වෙන කුකුල්ලොන්ට ලයිට් තියෙනවා නේද? මේ ලයිට් උත් දාලා දෙනවා, තෙල් ගහනවා. හරි ෂෝක්. කුමක් සඳහාද? මස් පිණිස. ඉතින් අපිත් අපිට ලැබුණු ජීවිතේ අපිත් මේ ලැබෙන දේවල් තුල හිතනවා. මොකද හිතන්නේ? හා හරිෂෝ හරිෂෝ. කොතෙන්ට යන්නද? මරණයට පත් වෙන මේ යන්න සූදානම් වෙන්න තමයි මේ ඔක්කොම ක්‍රියාවලිය. මොහොතක් හිතන්න මේ බිම්තලය මගේයි සිතාගෙන ඔබට හැම දිනාටම තියෙන පොළොව තලයක් කොටසක් පර්චස් 20ක් 30ක් 40ක් 50ක් ඊට වඩා වැඩි අයත් ඇති. ඒ කොටස දැන් හිතාගෙන ඉන්නේ මම මගේ කියලා. එහෙත් මේක මගේ කියලා හිතාගෙන ඉඳලා මිය ගියපු සංඛ්‍යාව කොපමණද කියලා ඒ පොළොවෙන් අහලා බලන්න ඔබ ගිහිල්ලා. ගෙදර ගිහිල්ලා බිම් කොටසෙන් අහලා බලන්න මේ පොළොව තලයේ මගේ කියලා හිතාගෙන ඉඳලා මේ ගියපු සංඛ්‍යාව කොපමණද? එතකොට කියයි කෝටි 100කට වැඩි මෙතන මේ පොළොව තලයේ මගේම ඉඩම කියලා හිතාගෙන ඉඳලා මේ ගියපු අය කියලා පොළොව කතා කරලා කියයි. මං වගේ මේ ශරීර දරාගෙන මේ මහ පොළොව මත ඇවිදගෙන ගිහිල්ලා මිය ගියපු මිනිස් සංඛ්‍යාව කොතන කොපමණද? මම වගේම ආඩම්බරෙන්, මම වගේම ලස්සනට, මම වගේම හොඳට කටයුතු කරගෙන ඉඳලා මං වගේම චින්තනයක් පහළ කරගෙන ඉඳලා මේ පොළොවේ මිය ගියපු මිනිස් සංඛ්‍යාව කොපමණද? අපිට එතකොට ඇති වෙන්නේ මොකද්ද? අප්‍රමාණයි. එහෙමනම් දැන් මම මේ හිතන ක්‍රමය තුල නිවැරදිද එහෙම නැත්නම් වැරදිද? මා මේ සිතන ක්‍රමය වෙනස් කරගත යුතුද? විද්‍යානුකූල කරගත යුතුද? සත්‍යයට අනුගත විය යුතුද කියලා තමන් එක්ක තමන් කතිකාවක් කරන්න ඕන. ඇයි එහෙම කරන්නේ? හිතේ බර සැහැල්ලු කරන්න. අරයා මට බැන්නා, අරයා මට මෙහෙම කළා, මෙහෙමයි මෙහෙමයි කියලා හිත හිතා හිත හිතා දුක් විඳින එක අඩු කරන්න. හරම වුණා, මෙහෙම වුණා, මට පුතා සැලකුවේ නෑ, මට දුව සැලකුවේ නෑ, ලේලි සැලකුවේ නෑ කිය කියා හිත හිතා අඬා අඬා ඉන්නේ නැතුව, අතීතය පිළිබඳව ශෝක කරන්න නැතුව ඉන්නයි මේ ධර්මය කියන්නේ. ඒක ධර්මයේ බලාපොරොත්තු ඔබ වඩාත් නිවුණු ජීවිතයක්, සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න. ඊළඟට අරක නෑ, මේක නෑ, මේක නෑ කී කියා හිත හිතා දුක් වෙන්නෙත් නැතුව කළ හැකි කාර්ය මොකද්ද, කළ යුතු කාර්ය මොකද්ද, විය යුතු දේ මොකද්ද, එපමණකින් තමන්ගේ ජීවිතය සන්තුට්ටි පරම ධනයත් රැකගෙන අනිකුත් සියලුම ධනයත් වර්ධනය කරගෙන ජීවත් වන සාර්ථක ජීවිතයක් ඇති කරගන්නයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවදි කළේ අපි කාවත් සිතන් නැති ප්‍රදේශයක්. මට එක් තැනකදී මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනය, මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය කියලා. ඔබ හොඳට මේ වචනේ ඔළුවට ගන්න. අපි ජීවිතේ අත්විඳින්නේ කුමන කාල පරාසයන් දෙකක්ද? රාත්‍රිය දහවල. දැන් ගත වෙච්ච වසර ගානත් එක්ක හදලා බලන්න 365ව නේද? ලස්සනට ගානේ දින කීයක් ඔබ මේ රැය හා දහවල භුක්ති විඳලා තියෙනවා? භුක්ති විඳලා තියෙනවා. අපි රැයට වැඩි දෙයක් හිතුවේ නෑනේ, දහවලට වැඩි දෙයක් හිතුවද ජීවිතේ? කල්පනා කළේ නෑනේ. අපි හිතුවා මේක තමයි ලෝකය. ආ, මේ රාත්‍රියට වැඩි දෙයක් මොනවද? මේක තමයි ලෝකය. මේ දහවලට වැඩි දෙයක් කොහෙද? මේක තමයි ලෝකය. අපි අන්ධකාරය දකිනවා, ආලෝකය දකිනවා. මේ හිරු අභියස අපි කැරකි කැරකි ජීවත් වෙනවා. ඉතින් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ඥානය මිනිස්සෙකු නොදකින පැත්ත. මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය. දැන් බලන්න ඔබේ ඥානයට ඔය කාරණේ දෙන්න බලන්න. රැයක් නෙමෙයි, දහවලක් නෙමෙයි, වෙනත් එකක්. ඒ කුමක්ද? ඒ කොහෙද, කොතනද තියෙන්නේ? කොහොමද අපි ඒක දැකගන්නේ? ඒක බොරුවක්ද? ඒක ඇත්තක්ද? එහෙම අවස්ථාවක් ලෝකේ තියෙන්න පුළුවන්ද? රාත්‍රියක් නොවේ, දහවලක් නොවේ, ආලෝකයක් නොවේ, අන්ධකාරයක් නොවේ. මොහොතක් ඒ ගැන කල්පනා කරන්න. සබ්බ රතින් ධම්ම රතේ ජිනාති. සියලුම ඇලුයින් අතර ධර්මයට යමෙක් ඇලෙනවා නම් ජීවිතේ දිනුම ජයග්‍රහණයක් තියනවායි. දැන් අප විමසන්න කියපුවේ කාරණේ තුල තියෙන දහම් කාරණය තමයි, ධර්ම කාරණේ කියලා කියන කොටස තමයි. රාත්‍රියක් නො, දහවලක් නො කියලා කොටසක් ඉතුරු වුණා. මොකද්ද ඒ අවස්ථාව? දෙකම නො, වෙනත් එකක්. ආන්න ඒක තමයි ධර්මය කියලා කියන්නේ. ඊට මෙහා තියෙන්නේ ලෝකය. රාත්‍රී කියන්නේ ලෝකය, දහවල කියන්නේ ලෝකය. දහවල නොව රාත්‍රිය නොව වෙනත් අන් එකක්, ඒ තමයි ලෝකෝත්තර. ඒක සනාත කරන්න පුළුවන්. බුදුජානක වහන්සේ දේශනා කරා ලෝකෝත්තර බව එහෙන් ස්පර්ශ කරන්න බෑ, කණින් ස්පර්ශ කරන්න බෑ, නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන් සංකල්ප ගොනු කරන ගන්න පුළුවන් දෙයක් නොවේ. එහෙමනම් ඔබ ධර්මයේ හඳුනගත්තා ලෝකීය ධර්මයට නෙමෙයි බුදුජානක වහන්සේ ධර්මයේ කියලා ආමන්ත්‍රණය කරන්නේ ලෝකෝත්තර ධර්මයට. රාත්‍රී කියන්නේ ලෝකයේ තියෙන දෙයක්, දහවල කියන්නේ ලෝකයේ තියෙන දෙයක්. ඒ දෙක ඇරුණාම වෙන අන්දයක් වේද? ඒ ලෝකෝත්තරයි. ඉතින් ඔබ එය දකින්න, එයට ඇලෙන්න, ධර්මයට ඇලෙනවා යන ඔයයි. ධර්ම අවබෝධ වෙච්ච කෙනෙක් වුණත් ඒ ධර්මයට ඇලී වාසය කරන්න. රාත්‍රියට ඇලෙන්න එපා, දහවලට ඇලෙන්න එපා. අර ලෝකෝත්තර වූ රාත්‍රියක් නොවන, දහවලක් නොවන, අන්ධකාරය හා ආලෝකය නොමැති ඒ උත්තරීතර ධර්මයට මැලෙන්න. ඒක වෙන්නේ මොකද්ද? අපිට වෙන්නේ මොකද්ද කියලා බලන්න, කරලම බලන්න. මේ ජීවිතයේ ප්‍රශ්න විසඳේ, ජීවිතයට සැහැල්ලුවක් දැනේ, ජීවිතයේ ඇත්තෙන්ම අපි මඩ ගොහුරක හරේ කරකස තැනක ජීවත් වුනේ කියලා හිතෙයි. දැන් මේ තැන මොනතරම් සුන්දර අවස්ථාවක්ද කියලා දැනේ. ධර්මය කියන්නේ ඉනිමගා මාවත, ආර්ය අෂ්ටාංගික මාර්ගය. පාර කියන තැන මාලිගාව නෑ. පාර පසු කරගෙන ගියාට පසුව කෙළවර තමයි මාලිගාව තිබෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා ධර්මය කියන්නේ මේ කොටස, ඒ කොටසේ මාලිගාව ඇති කියලා. නෑ, මේ වචන වලට අපි හිතනවා මේ සාමින් වහන්සේ ධර්මයේ කතා කළේ. නෑ, මේ කතා කරන්නේ වචන මාර්ගය. මේ වචන පසු කරගෙන කෙනෙක් ගමන් කරනවා නම් එහි අවසානයේ ඔබට මුණ ගැහෙනවා මාලිගාව හෙවත් ධර්මය. ඔබ යන්න දකින්න. ඇයි අපි ඒක අත්දකින්න අවශ්‍ය? ඔබෙම ඔබ විමසන්න. ඔබට තාම මේ වෙනකම් ඇඟේ කුට්ටි කුට්ටි කපන ශල්‍ය කර්ම වෙලා නැත්නම් ඔබට ඒක ටිකක් තේරෙන අඩුවේ. පිළිකාවක් එහෙම හැදිලා නැත්නම් ටිකක් තේරෙන අඩුවේ. ලොකු හන්දිවත් තමාරු ආතරයිටිස් සර්වා මේවා දියේ නැත්නම් ටිකක් ඕක නැති වෙයි. එහෙත් අපි හැම මොහොතකම දුක මත පිහිටා ජීවත් වෙන පිරිස. දුක මතයි ලෝකය පිහිටා තිබෙන්නේ. ඕනම වෙලාවක ජාති ජරා ව්‍යාධි මරණ වලට නතු වෙන තැනකයි අපි ජීවත් වෙන්නේ. පොඩ බේරිලා ඉන්න කොයි වෙලාවෙ බේරෙන්නේ නැති වෙනවත් දන්නේ නැහැ. ඒක හරි අස්ථීර දෙයක්. ඒ නිසා ධර්මයට සමවදින්න. මේ පෞගේ දවසේ මේ කිට්ටුව විශාල අත්තක් කඩාගෙන වැටිලා වාහන පොඩි වෙලා මං හිතන්නේ කීප දෙනෙක් මලා. ඒ මලා යාතරෙත් මං ධනදායක මහත්තයෙක් ඉන්නවා. එතුමා තමන්ගේ දුව ගන්න ගිහිල්ලා ගහයට නතර කරන් හිටියේ අත්ත කඩා වැටුණ මලා. කවුද හිතුවේ? කවුද හිතන්නේ? ඉතින් කවුරු ජීවිතේට ලොකු පරාසයක් දීලා තියනවා? හා මම මෙච්චර කල් ඉඳී මට එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරි, කෙනෙක් හිතන්න පුළුවන් එහෙම දෙයක්. ඒක ඉතින් උනාවේ උනද උන වෙලාවට උනාවේ ඒක ලබනාත්මෙනේ අපි නෙමේනේ. කියලා හිතනවා. එහෙම ජීවිතය ගැන සිතන පිරිසක් ලෝකේ ඉන්නෝ. හැබැයි ඒ ඇත්තන්ට ඒ විදියටම බලපවත්වනෝ ඒ දේ. ඉතාම දුකකට පත්වෙයි ඊළඟට සසරේ. පත්වෙච්ච දවසට අහයි ඇයි මම මෙච්චර දුකකට පත්ුනේ. එතකොට මාර්යා කියයි අර යමරජ්ජුරෝ කතා කරලා කියයි, ඇයි ඔයා ගිය ආත්මෙ කිව්වනේ ඒ මම නෙමෙයි ඕන එකක් කියලා. ඉතින් මං ඒ නිසා මේ ආත්මෙ දිවට ඉතින් සුදුසු තැන බලලා මම ඔය තැනක් දුන්නා. පේමන්ට් එකක බුදියන්න ලැබුණාම හිතනවා අනේ ඇයි මාව පේමන්ට් එකේ බුදියන තත්ත්වයට වැටුනේ. එතකොට මාර්යා කියයි ගිය ආත්මෙ කිව්වනේ ඔයා කොහෙත් එකයි කියලා. එනිසා මම මෙයාට පේමන්ට් එකක් දුන්නා. එහෙම වෙන්න බෑ. තමන්ගේ ජීවිතේ නැඹුරු වෙලා තියෙන්නේ කොයි පැත්තටද? ඒ පැත්තට තමයි ඔබේ ජීවිතය ගලාගෙන යන්නේ. ලෝකය තුල ඔබ කොතනද ඉන්නේ කියන එක නෙමෙයි වැදගත්. ඔබේ මනස ඔබට පෙනෙන්නේ කෙසේද? ඔබට දනවන්නේ කුමක්ද? එයයි වැදගත්. ඔබ සමග ඔබව ජීවත් වෙද්දී ඔබට ඔබව දැනෙන්නේ උසස් කෙනෙක් ලෙසද? එහෙම නැත්නම් පහත් කෙනෙක් ලෙසද? ඔබේ හිත ඔබට බැනවදිනවාද? දොස් පවරනවාද? ප්‍රශංසා කරනවාද? මා පෞද්ගලිකව මං කැමති නැහැ මගේ හිත දොස් කියනට. දොස් කිව්වොත් මම ඒක නිවැරදි කරගන්න උත්සාහ කරනවා. මොකද හේතුව? ඒක කම්මලක් ළඟ ජීවත් වෙනවට වැඩිය අමාරු වැඩක්. විදුලි කොටනකොට හෙන ගහනකොට තියෙන අමාරුවට වැඩිය අමාරු දෙයක් තමයි තමන්ගේ හිත තමන්ට දොස් පවරනකොට. තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරනකොට මට මේ රටේ රජතුමාගෙන් ලෝකේ රජ කෙනෙක්ගෙන් සම්මාන ඕනේ. කිසි කෙනෙක්ගේ සම්මාන ඕනේ මට. ඒ සම්මානේ වටිනවා. මොකද්ද? මගේ හිත මට ප්‍රශංසා කරන විට ඒ ප්‍රශංසාව තමයි අපේ සතුටට හේතු වෙන කාරණේ. බලන්න තමන් හදාගෙන තියෙන හිත තමන්ටම ප්‍රශංසා කරනවද නිඳා කරනවද? ප්‍රශංසා කරන විදියට යොමු කරගන්න. චේතනාව හොඳින් පිරිසුදු කරගෙන තමන්ගේ සිත තමන්ට හැබැයි හඬන්න එපා, දුක් වෙන්න එපා. දැන් සමහර පිරිසක් ඉන්නවා ඒක ප්‍රශංසාවක් එක ලබා ගන්න දන්නේ තමන්ගේ හිතෙන්. මම දුවටත් කළා, පුතාටත් කළා, මහත්තයාට මේව උදව් කළා, නෝනට කළා, කෝ දැන් ඒගොල්ලෝ බලන්නේ. එහෙම බලාපොරොත්තු වෙන මං අහුව පුතා හැදුවේ ණයටද? දුව හැදුවේ ණයටද? කිනු නෑලු. ණයට හැදුවා නේද? ඔක බලාපොරොත්තු වෙනවනේ. ණයට නෙමෙයි හැදුවේ. ඒගොල්ලෝ සතුටෙන් ඉගිල්ලා යනවා, සාර්ථක ජීවිත ලැබනවා දකින්න. එයාගෙන් මේ මොනව හරි ගන්න නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ යන දිශාව හොඳ නම් ඒ පිළිබඳව සතුට වෙන්න එච්චරයි. ඒගොල්ලොන්ගෙන් කරන දේ පිළිබඳව හිතන්න එපා. එකයි වැදගත්. මොකද තමන්ගේ හිත වඩා සතුටින් තමන් පවත්වා ගන්න මහන්සි වෙන්න ඕන. ධර්මයේ ඇරෙන්න ඔබට පිහිටට කිසි දෙයක් නැහැ. දුස්තර මහත්තයාට අවසානයේ සේලයින් කට්ට ගහන්න බලුවා. ඒත් හදවත නතර වෙන්න යනකොට දුස්තර මහත්තයාට බෑ. එතකොට පිහිටට එන්නේ කොහොමද? තමන්ගේ හිතේ ශක්තිය පමණයි. සතර අපායට යන්න පුළුවන් බරක් තියෙනවා මිනිස්සෙක් ළඟ. ඒ තමයි අවිද්‍යාව. මමත්වේ සක්කාය දිට්ඨිය. මේ හැමෝගෙම ළඟ තියෙනවා සක්කාය දිට්ඨිය. පුජ්‍යලත්වයේ දර්ශනයක් බලන හැම තිස්සෙම පුජ්‍යලයක් වෙන්න උත්සාහ කරනවා. පුජ්‍යලත්වයේ තුලයි ජීවත් වෙන්නේ. බොහෝම තදින් මම මම මම මම කියලා ආමන්ත්‍රණය කරන මාව සුළඟට අයිතිත් නෑ, පොළොවට අයිතිත් නෑ, ඈ ජලයට අයිතිත් නෑ, මේ හිරුට මාව අයිතිත් නෑ, මේ ඉන්නේ මම. වේගෙන් ගැහෙනවා. එහෙම ගැහෙන වෙලාවට අහලා බලන්න, ඇත්තද? ඔය හිතන දේ ඇත්තද? කොහොම හිතන එක සාධාරණද කියලා ඉස්සෙල්ලා බලන්න ඕන. දැන් අපේ පින්වත් චන්දන තිස්සේරා නැතිතුමන්, අපේ ශාමල තිස්සේරා මැතිණිය මේ ධර්මශාලාවක් හදලා පූජා කරලා තියෙනවා. ඊළඟට අපිටත් එකක් හදලා දෙනවා. හදලා දුන්නට පස්සේ ඉතින් කාලයක් ගියා, මම හිතනවා මේක මගේ ධර්මශාලාව. ඈ තනෙන් හිතනවා මේක මගේ කියලා හිතනවා. එතනකොට හිත අහල බලයි, එහෙම හිතන එක සාධාරණයිද? ඊටත් එහාට ගියාමනේ අපි මහ බොලවට අයිති කියලා හිතන්නේ, එහෙම සාධාරණයිද? ඒකට සමහරවල් ලොකු මහත් වෙච්ච දරුවෝත් හිතනවා, මේ මම මම මම මට මේ මුකුත් කළේ නැහැ කියලා හිතනවා. මං අහන්නේ දැන් අම්මා මුකුත් කළේ නැහැ කියනවා නේද? ඔව්. මං කව කන්නාඩි ඉස්සරහට ගිහින් බලන්න. එතකොට පේනවද? ඔව් පේනවා. ඔය කන්නාඩියෙන් පේන්නේ. අම්මා දාත කරපු දෙයක්. අම්මා දාත කෙලින් කරේ නැත්තම් කකුල් දෙක බකල් වෙනවා. ඇඟිලි දිග දිගෑරියේ නැත්තම් පොඩි කාලේදී වකුටු වෙලා තියෙවි. නාහේ ඉස්සරහට ඇදලා ඇදලා හැදුවේ නැත්තම් මේක කැවුම වගේ එවෙලා අර කොට්ටෙට බෙවෙලා තියෙවි. ඔළුව හැමතිස්සෙම හරව හරව රවුම් කර කර හැදුවේ නැත්තම් ඔළුව එක පැත්තක් පුස් වෙලා තව පැත්තක් ලොකු වෙලා තියෙවි. දැන් අපේ අම්මා හරි දක්ෂයි ළමයි හරියට හදන. මගේ බලන්න මේ ටෙනිස් බෝලේ වගේ තියෙනවා. පලාකටම උපදෙස් දෙනවා. ඒ මව්පියන්ගෙන් ලබා ගන්න වෘත්තියක් හැටියට නෙමෙයි. හැටියට කියලා දෙනවා ඕන කෙනෙකුට. ඒවා ගෙදර දොර තුල ඉගෙන ගන්න ඕන දේවල්. ජීවිතේ හොඳින් තේරුම් ගන්න. එතකොට ජීවිතේ වාසනාවන්තයි. ජීවිතේ හොඳින්ම තේරුම් කරගත්තාම ඔබට කරන්න තියෙන එකම එක දෙයයි. කුමක්ද? මම කියලා කෙනෙක් මෙතන මට ගන්න අයිතිය නැහැ. ඒ නිසා අතීතේ මගේ නොවේ. අනාගතේ මගේ නොවේ. වර්තමානයේ මගේ නොවේ. මේ ඇස මගේ නොවේ. දැන් එතකොට මගේ නොවේ කියලා හිතීමේ වාසිය මොකද්ද? වාසිය තමයි සහනශීලීත්වය. දැන් බලන්න මේ ඇස මගේ කියලා හිතන්න පටන් ගත්තොත් මේ ඇහැට එන හැම අරමුණක්ම අල්ලගෙන පොදි බැඳගෙන ඉන්න පටන් ගන්නවා. මේ ඇහැ මගේ නෙමෙයි කියලා හිතනකොට මොකද වෙන්නේ? ඒ ඇසේ ගැටෙන දේවල් ඒ ගැටුණු ප්‍රමාණයකින්ම ගහගෙන යන්න ඉඩ හරිනවා. දැන් මේ පාර යන වාහන එකක්වත් අපි නතර කරගන්නවද? නෑ. එහෙම නතර කරගන්නේ නෑ. නමුත් මම දැක්ක අපි මහන්සිය මේ පාර ළඟට ගිහිල්ලා අඳුරු නඳුන වාහන යනකොට කතා කළා. ඥාතිගේ වාහන ගත්තා. ඉතින් අපිත් එහෙමයි. මගේ කියන වාහන, මගේ කියන රූපය එකට දානවා. අවශ්‍ය දේවල්ද අනවශ්‍ය දේවල්ද මනසෙ පිරීලා තියෙන්නේ? ගොඩාක් අනවශ්‍ය දේවල් තියෙනවා. සමහර ගෙවල් වල වගේ නේද? අර ඒ පහ ක්‍රමයට කියනෝනේ අනවශ්‍ය දේවල් අයින් කරන්න කියලා. ඒ වගේ ඔබේ ජීවිතය තුලත් තියෙන බරට තියෙන අනවශ්‍ය දේවල් ටික අයින් කරලා දාන්න. ඔබේ හිත තුල ඔබ පැල කරගෙන තියෙන කටුගස්ද? වෛරය, ක්‍රෝධය, මාන, ඊර්ෂ්‍යා වගේ දේවල් කටුගස්. කරුණාව, මෛත්‍රිය, දයාව, ප්‍රේමය, අවිහිංසාව, දයනුකම්පා වගේ දේවල්. එදයි ඉතින් ඒව තුල අපිට වැඩ කරන්න බෑනේ. ඒක නම් වෙලාවට ඇත්තයි කියලා හිතනවා. එහෙම කරන්න ගියාම බෑනේ හැමදාම අපේ පාගල බිමටම දාන්න, කානුවටම තල්ලු කරන්න. කමක් නෑ, ලෝකයට රංගබඩලක් නම් ලෝකයට ආදාළ විදියට ඔබ වෘත්තීය මට්ටමින් හා අවශ්‍ය විදියට රඟපාන. ඔබ තුල ඔබ හොඳින් ජීවත් වන්න. ඔබ තුල ඔබ හොඳින් ජීවත් වන්න. ඒකයි වැදගත්කම තියෙන්නේ. දැන් අපි ධර්ම දේශනාව ඇහුවද? ප්‍රතිඵලයක් ලැබුවද? ධර්ම දේශනාව කියන්නේ මේ කොටසද, මේක කරලා ඉවරයිද? නෑ. සාමත් මේ අදිසාලම දාන්න. අදිසාලම තමයි තාම. තාම ගොඩ නැගිල්ල හැදෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ හැම මොහොතකම විඳින්න පුළුවන් දේවල් හිතට කැඳවා ගන්න. ධර්මයේ කැඳවා ගැනීම යනු අවේදී තත්ක තත්වය කැඳවා ගැනීම. විඳින්නේ නැති අවස්ථාව කැඳවා ගැනීම. බලන්න ඔබේ හිතේ විඳීමක් විඳවීමක් නැති අවස්ථාව කැඳවා ගන්න ඔබ උත්සාහ කරන්න. ඔබේ මනස ඔබ විවෘත කරලා තියෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම උදෙසා පමණයි. ඉන්ද්‍රිය සාපේක්ෂ නොවන ධර්මතා පැමිණි ගමන් ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ බණ ඒකනේ. ඒ හාමුදුරුවන්ගේ බණ තේරෙන්නේ අපිට. ඇයි? ඔබේ ඉන්ද්‍රියන් ඔබ විවෘත කර තිබෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම පැමිනීමට, කැඳවා ගැනීමට පමණයි. මොනවද ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම කියන්නේ? ඇහැට රූප, කනට ශබ්ද, නහයට ගඳ සුවඳ, දිවට රස, ගතට දැනෙන ස්පර්ශ, සිතට අර පහෙම්ම ගන්න දේවල්. ඕ, එතන තමයි බෙන්ඩර් කරන ස්ථානය. ඉස්කල්ලා හදලා ගන්න එතන තමයි එක එක රසට, එක එක ටේස්ට් එකට වැඩ හැදෙනවා එතන. දැන් gedara නේද කෑම හදන්න දුන්නාම නේ, අල හැමදාම අල හොද්ද නෙමෙයි, අල කීයකට හදන්න පුළුවන්ද නේ? එක එක විදිහට හදන්න පුළුවන්. ඉතින් මන කියන්නේ ඒ වගේ හොඳ මේ මුළුතැන්ගේ වගේ ස්ථානයක්. එතන ගොඩක් දේවල් වැඩ කරන්න පුළුවන්, නිර්මාණ කරන්න පුළුවන් තරම්. ඉතින් මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත දේවල් සඳහාම හිත විවෘත කරගෙන ඉන්නවා. ඉතින් මම ඉතින්ද සුවිශේෂයෙන් ඉල්ලන්නේ ඔබ මේ ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු ධර්මයටද ඔබේ මනස විවෘත කරන්න. තේරුණානේ? ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු ධර්මයටද ඔබේ හදවත ඉඩ ඔබ ලබා දෙන්න, සම්පූර්ණයෙන් හදවත ඉඩ ලබා දෙන්න. ඇයි එහෙම කියන්නේ? ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවු දෙයක් තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එනිසා යට ඉඩ ලබා දුන්නොත් පමණයි ධර්මය ඔබේ හදවතට පිවිසෙන්නේ. ඒද අනිවාර්යෙන්ම ඔබේ සිත් තුළ ඔබ සාදාගත යුතුමයි. ඔබට ධර්මය අවශ්‍ය නම් ඔබ සංකල්ප ලෝකයක ජීවත් වෙන්නේ. ඔක්කොම තියෙන්නේ සිහින. ඒ සිහින තුල අපි අඬන්න, වැළපෙන්න, සතුටු වෙන්න හරි දක්ෂයි. දැන් බලන්න ටීවී එක දිහා බලාගෙන අඬනවා. ටීවී එක දිහා බලාගෙන බය වෙනවා. ටීවී එක දිහා බලාගෙන සතුටු වෙනවා. ඔය හැක්කෝ තියෙන සංකල්ප ලෝකයේ මත. සංකල්පේ මත තමන් දරා ගන්න සංකල්පේ මත තමන්ගේ ජීවිතේ නිර්මාණය කරගෙනවා. මනෝ කියලා ඒ වචනයක් ඇදලා තියෙන්නේ ඒකයි. මවාගත්නාලද කියන අර්ථ. ඉතින් මේ ලෝකෙට ඉපදිලා බලන්න ආගමික රටා මවාගෙන ජීවත් වෙනවා. සංස්කෘතික රටා මවාගෙන ජීවත් වෙනවා. පුජ්‍යල චින්තන රටා මවාගෙන ජීවත් වෙනවා. පුජ්‍යල මමත්වයත් එක් එක් අය එක් එක් ආකාරයට තමයි මවාගන්නේ. මම දුර්වලයි, මම ශ්‍රේෂ්ඨයි, මම මෙහෙමයි, මම හොඳට හොඳයි, මම නරකට නරකයි මවාගන්න. එහෙම ගුණයක ඉන්නකොට ඒ ගුණය පාලනය කරන්න, ඒ ගුණය රැකගන්න හරි පුදුමාකාර විදිහේ වෙහෙසක් මනසට දෙන්න වෙනවා. ඉතින් මං කල්පනා කළා වියදම් අඩුම විදියකට මේ මනස සකස ගන්න ඕන කියලා. මම හිතුවා මම කිසිවෙක් නොවී ඉන්න ඕන කියලා. කිසිවෙක් නොවී හිටියම කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිවෙක්ම නෙවෙයිනේ. එහෙම වෙන්න ඕනේ නැහැ. කිසිවෙක්ම නෙවෙයි. මම දුප්පත් කෙනෙකුත් නෙමෙයි. මම පොහසත් කෙනෙකුත් නෙමෙයි. මම උගත් කෙනෙකුත් නෙමෙයි. මම නූගත් කෙනෙකුත් නෙමෙයි. මම ජනප්‍රිය කෙනෙකුත් නෙමෙයි. මං ජනප්‍රිය නොවු කෙනෙකුත් නෙමෙයි. මධ්‍යස්ථ කෙනෙකුත් නොවේ. ඒ තවත් ඉස්සරහට ගියාම තව හොඳයි. මම සිංහලෙකුත් නෙමෙයි. මම දෙමළ කෙනෙකුත් නෙමෙයි. මම මුස්ලිම් නෙමෙයි. තවත් එහාට ගියාම මම පුරුෂයෙකුත් නෙමෙයි. එනේ මම ස්ත්‍රියෙකුත් නෙමෙයි. තවත් එහාට ගියාම ඔව් වෙනත් නපුසකත් නෙමෙයි. ඔව් එහෙම කියන්න බෑ. කෙලෙහි තමන්ට කිසි දෙයක් ගන්න නෑ තමන්. නේද? කිසි දෙයක් ගන්න නෑ. එතන භාව රූප නෑ. භාවාත්මක ගුණ සංකල්ප නෑ. දැන් බලන්න මේ මිනිස්සයට කිසි කරදරයක් නෑ. ගහයට හිටියත් එකයි මාලිගාවක හිටියත් එකයි ලෝකයේ දේවල් ලෝකයට අතහැරලා ජීවත් වෙනවා. මේ කියන්නේ තමන්ගේ ගෙදර තියෙන දේවල් පන්සලේ ගිනින් තියන්න කියන බණක් හැම නෙවෙයි. ඒක ගෙදර තිබ්බත් එකයි පන්සලේ තිබ්බත් එකයි. ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ ඔක්කොම ලෝකයේ දේවල්. දැන් අපි හිතාගෙන ඉන්නේ එහා පැත්තේ ගැටලු ගැටේ මෙහා පැත්තට ගත්තාම ඒක අපේ ගැටලු ගැටේ. වාහන සේල් එකෙන් කාර් එකක් වෙන් කරගත්තාම ඒක මගේ කාර් එක. ඒක වික්ක ගමන් ආයි ඒක මගේ නෙමෙයි. ඒ චින්තන රඳාව තුළ බලපවත්වන தত্ত্বය හරි ප්‍රබලයි. හරි පුදුම සහගතයි. තේරුණානේ? ඒ මනසේ ඇතිවන ක්‍රියාකාරීත්වය තුළ විද්‍යාව අඳුන ගන්න. ඒ විද්‍යාව අඳුන ගැනීමෙන් ඔබට අතරමං නොවි කටයුතු කරන්න පුළුවන්. දැන් ඔය සෝවාන් මාර්ගඵල ලැබපු අයත් සාමාන්‍ය විදිහේ ජීවිත ගත කරනකොට බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා. බලන්න බුදුහාමුදුරනේ කිසි වෙනසක් නැහෙනේ අර පුතජනය වගේම තමයි ඒගොල්ලොත් කියන. එතකොට බුදුරජාණන් වහන්සේ ලස්සන උදාහරණයක් දුන්නා. අල්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර ගෙනියන්න පුළුවන් කියලා. මේ අත්ලේ තුවාලයක් නැත්තම් විස ඕන තරම් දුර අරන් යන්න පුළුවන්, ඇඟට කාන්දු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන තුවාලේ මමත්වයේ කියන එක සනීප කරගන්න. ඔබ අනිත් අයට පෙනේ අනිත් අය වගේම ජීවත් වෙන කෙනෙක් කියලා. ඒ වුණාට එයාගේ තුවාලේ සනීපයි. එයාට ලෝකයෙන් එන විස බීජ එන්නේ නැහැ. එයා ඒ නිසා මේ සසර මනාව අඳුනාගත්ත කෙනෙක්. පස්සේ අඳුනගත්ත කෙනෙක් දැන් රත් වෙච්ච කේචලේ මේක රත් වුණ බව දැනගෙන මනාව ගන්නකොට ඒකෙන් දැවීමක් පිච්චීමක් හටගන්න නැති කෙනෙක් වගේ දැන් මුළු සංගේ එක මවක් හැසිරෙනවා මම හිතන්නේ විශාල බෝම්බාගාරයක් වගේ එක ගෑස් ටැංකියේ බෝම්බයක් වගේ එකක් තාම මේ තියුණු කැපෙන පිහියා ගණනාවක්ම තියෙනවා වේගෙන් කරගෙන පොල් ගාන මැෂින් රුම් ගාන ඒව තියෙනවා බෙන්ඩර් තියෙනවා ඔය එකක් කරගෙන තුවාල වෙන්න බැරි කමක් නැහැනේ හානියක් වෙන්න බැරි කමක් නැහැ නමුත් මනාව හඳුන ගන්න මේක හඳුනගෙන මම ඉද්දියෝගේ ප්‍රශ්නයක් නැහැ ඔන්න ඉඳලා හිටලා මහත්ය තේ එකක් හදන්න ගිය බුදවසන ගහේ වැඩි වෙන්නේ ඔන්න අතරක පිල්ලගෙන ගෑස් ලිපර මේව කරගෙන ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න ඒ වගේම පොඩි ළමයින්ට එන්න දෙන්නේ ඇයි ඒ මුළුතන්ගේ අවබෝධයේ පොඩි ළමයන්ට නැති නිසා මේ පැත්තට එන්න බෑ ඔය එන්නේ ඒ වගේ තමයි සිත පිළිබඳව හරියට අවබෝධය ලබා ගන්න අර මුළුතන්ගේ අවබෝධයක් ලබා ගන්නවා වගේ තමන්ගේ කිචන් එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා වගේම තමන්ගේ සිත පිළිබඳව අවබෝධ කරගන්න මම අහනවා ඔබේ නම කුමක්ද කියලා. ඔබ කියයි මම විල්සන්, මම ඇඩ්ඩි, මම ජොසෙපින්, මම එලෙසි එලෙසෙන්සි කියලා කියයි. ඒක ඔබේ නමද? ඒක ඔබේ නම නෙමේ. ඒක අම්මා තාත්තා තියපු නම. සමහරලාට ඒ වටපිටාවේ හිටපු යාළුවෙක්, ඒව නැත්තම් ඥාති කෙනෙක් යෝජනා කරපු නම. එහෙමත් නැත්තම් අරිසෙන් බුදු මහත්තයා දීපු නම. මම අහන්නේ ඔබේ නම කුමක්ද? ඊට පස්සේ කියයි මම ගෑණියක්. මම පිරිමියෙක්. ඒ නම හරියනවද? එතකොට අපිට අහන්නේ ඔබ ගෑණිය කියා කියන්නේ කාටද? පිරිමිය කියා කියන්නේ කුමන දෙයකටද? ඒ ශරීරයේද ශරීර ස්වභාවයේද ඊට පස්සේ කියයි ශරීර ස්වභාවය anu කවරක්ද කුමක්ද ඊට පස්සේ කියයි ඉතින් මේ මහ පොළොවේ සාරයයි ජලයයි හිරුගේ උෂ්ණත්වයයි සුලඟයි මත සංස්කාරක පින්ඩය ඒ සංස්කාරක පින්ඩය මේ මහ පොළොව යම් දවසක මැරිලා අළු හරි පස් හරි බවට පත් වෙන දවසට ඔබ ගැහණියක් කියලා ගන්නවද ඔබ පිරිමියෙක් කියලා ගන්නවද නෑ නිකම්ම අලු ටිකක් විතරයි ඉතින් එහෙමනම් ඒකත් මනක් කල්පිතයක්නේ ලෝකේ තියෙන්නේ මායාවක් මිරිඟුවක් සංඥා මරීචිකම් මේ සංඥාව විඥාණය මිරිඟුවක් පෙන්නනවා ඇත්තයි වගේ නමුත් නෑ මමෙක් වගේ දෙයලා දැනෙනවා ඒ විද්‍යාව තුළ සත්‍ය තුළ මමෙක් නෑ එහෙනම් අද ඉඳලා අපි හිතන්න ඕන මමෙක් නෑ කියලා එහෙමද නෑ එහෙම හිතන්න යන්න එපා එහෙම හිතන්න ගියොත් එතනම මමෙක් හැදෙනවා ඒ මමෙක් නෑ කියලා හිතන්නේ මමමයි. එහෙනම් මේක සතර මහා භූතයන්ගේ දෙයක් කියලා හිතන්න ඕන. එහෙමත් හිතන්න එපා. එහෙම හිතන්න ගියොත් ඒත් හිතන්නේ මමමයි. අර ඝනකාධිකාරයා ගන්නවනේ මෙයා එතන ගණන් හදනවා. එයා තියෙනවා. එයාව ජොබ් එකෙන් අස් කරපු ගමන් තමයි නිදහස ලැබෙන්නේ. ලෝකයේ තියෙන දේවල් ලෝකේ මම සිටින තැන මම සිටිනවා කිසිවෙක් නොවේමි කියන තැන ලෝකය වෙනස් කරන්න ඕනේ නැහැ ලෝකය කොහොමත් වෙනස් වෙනවා ගඟ ගලා බස්සන්න ඕනේ නැහැ ගඟ ගලාගෙන බහිනවා සුළඟ හමාගෙන යන්න යවන්න ඕනේ නැහැ සුළඟ හමාගෙන යනවා ලෝකේ කැරකෙනවා. හුස්මත් මම හිතන්නේ ගන්න ඕනේ නැහැ නේ, හුස්ම ඉබේම ගැනෙනවා. හදවතක් ගස්සන්න ඕනේ නැහැ, මැරෙන්න හදන කෙනෙක් ගෙනෙන් ගස්සන්න ඕනේ නැත්නම් හදවත වැඩ කරනවා. ස්වභාවික දේ රුධිරයක් ගමන් කරවන්න ඕනේ නැහැ, ওই ගමන් කරගෙන ওই ලස්සනට තියෙන්නේ. ඔබ ආහාර ගත්තට පස්සේ මෙහෙම ඇඹරිලා ජීර්ණය කරනවද? අවමන් දෙයක් කරගන්න ඒකත් ඉවි ජීර්ණය යා කරගන්නවා. ඒවයි මොනතරම් කාර්යභාරයක් කරලාද මේ එළියට මේ ශක්තියින් ටික ලබා දෙන්නේ, මොනතරම් ශෛලපද්ධතියක් ක්‍රියාත්මක වෙලාද. ඉතින් එච්චර ගැඹුරින් හිතලා බලනකොට දෙයනේ මෙච්චර භයානක තැනද කැනකද මම ජීවත් වෙන්නේ. මේ ඇසක තියෙන ඉතාම සියුම් ස්නායු ක්‍රියාකාරීත්වයක් එක තැනකින්නේ පොඩ්ඩක් බ්ලොක් වෙච්ච ගණන් ඇති වෙන ප්‍රශ්න. දැන් ඒ කායික පැත්ත, අනිත් පැත්ත මානසික පැත්ත මොනතරම් සංකීර්ණද? ඔබ වෙන කිසි දෙයක් හඳුන ගන්න එපා, ඔබ හඳුන ගන්න ඔබව. කුමන්ද උත්තරේ? ලෝකේ තියෙන හැම දෙයක්ම ලෝකෙට අතහැර යාම කුමක්ද පිළිතුර? පිළිතුර මෙන්න මේකයි. හොඳින් අහගන්න. ඔබට මේ කතාව ඇහුණද? නෑ. පුරුදු වෙන්න, නිහඬ බවට හුම්කන් දෙන්න. ඒක හරි සුන්දර දේශනාවක්, කතාවක්. වචනවල තියෙන රළු ස්වභාවය එහි නෑ. වචනවල තියෙන වේදනාත්මක ගුණය එහි නැහැ. ඒ හරිම මනස්කාන්තයි, මනරම්. ඒතං සන්තං, ඒක හරිම සාන්තයි. ඒතං ප්‍රණීතං, ඒක හරිම ප්‍රණීතයි. සබ්බ සංඛාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. නිහඬ බවට අහුම්කම් දෙන්නේ කෙසේද? නිහඬ බව දකින්නේ කෙසේද? එයයි බුදු පියාණන් වහන්සේ නිරෝධය, නිරෝධය කියන වචන වලින් කතා කළේ. එහෙමනම් නිරෝධය, රූප නිරෝධය, ශබ්ද නිරෝධය, ගන්ධ නිරෝධය, රස නිරෝධය, ස්පර්ශ නිරෝධය, සිතිවිලි වල නිරෝධය දකින්න, එය සංවරයයි. ඔබ සංවරයක් විඳින්න, සංවරයට පත්වන්න, සංවරය තමන්ගේ ජීවිතේ කරගන්න. ඉන්ද්‍රිය විෂය ඉක්මවිය යුතුයි. අතීන්ද්‍රිය ඥානය කියලා වචනයක් අපි කතා කරනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවන්න ඕන. ඒක ඉක්මවන්නේ මෙහෙමයි. මම මනසින් ඥානයෙන් මගේ ඇස මං අත්හරිනවා. ඇසත් එක්ක තියෙන ඥාතිත්වයේ බැඳීම, සම්බන්ධතාවය නැති කරලා දානවා. හරියට ඒක විදුලි රැහැනක් මැදින් විසන්ධි කළා, කට් කළා වගේ. වයර් එකක තරංගයක් එමේ යත යනවනම් මැදින් අපි ඒ වයර් එක කපලා දානවා. කපලා දැම්මට පස්සේ අර සංනිවේදනය නැතුව යනවා. ඒ වගේ තමයි මම කියන පුජ්‍යලයට එක්ක තියෙන සංනිවේදනය ඇසත් එක්ක තියෙන මැදින් අපි ඒක අයින් කරනවා. කොහේ ඇස සමග තියෙන රැහන් කපා දැම්මා. කන සමග තියෙන රහන් කපා දානවා. නාසය දිව සමග, ශරීරයේ සමග, මන සමග තියෙන රහන් ඉවත් කරනවා. දැන් බලන්න ඔබට මොනතරම් සුව නිින්දක් ගන්න පුළුවන්ද කියලා. ඔබ මේ වන වෙනස ඔබ තුල මේ මොහොතේම සිද්ධ කරගන්න. ඔබේ හිතේ ධර්මය ඇඳෙන්නේ මගේ මූණේම නෙමෙයි. ඔබේ සිතේ ධර්මය සාදා ගන්න. කෙනෙක් හිතන්න පුළුවන් මම මේ ඇස කියලා කතා කරේ සායනහත් මේ ඇස් දෙක අරගත්තට පස්සේ පිටින් පේන දේවල් ටික වෙන්නේ නැති කියලා නෑ. ඒක නෙමෙයි ඇස කියන්නේ. ඇස කියන්නේ චක්කු විඤ්ඤාණය. ඇස් දෙක බියාගත්තත් පේනවා. එතන කන කියන්නේ පිටින් එන ශබ්ද ටිකට නෙමෙයි සෝත විඤ්ඤාණයට. සෝත විඤ්ඤාණය නැත්තම් ශබ්ද ඇහෙන්නේ නෑනේ. නාසය කියන්නේ ධාන විඥාණයට. ගලක් සුවඳක් නැති වුණත් ඊයේ රොස් වෙච්ච බතේ අද සුවඳ බලන්න පුළුවන්. ඊට මාසෙකට දෙකකට කලින් බිව්ව, එහෙම නැත්නම් ගමනක් ගිහිල්ලා හේ ගිහිල්ලා අපිට හරි ලස්සන සුප් එකක් හම්බුණා, හරි රසයි. ඒක මාත් එක්ක කතා කරලා ඒකට කිව්වා අපි මේ භාවනා මධ්‍යස්ථාන මෙහෙ ගියා මේ ඊට අවුරුදු දෙකකට කලින්. වට්ටක්ක සුප් එකක් හම්බුණා, හරි රසයි. දැන් අවුරුදු දෙකයි ඒත් වැඩේ රස මතකයි. ජීව විඥානේ කියන්නේ රස බලන්න එපයි කියන එකද නෑ. කන බොන වෙලාවට කන්න බොන්නේ, ඒකට කවන්නේ විස ගෙනියන්න එපයි කියන කතාව නෙමෙයි. කතාව අල්ලේ තුවාලේ සනීප කරගන්න. ලුණු අල්ලන්න එපයි කියන එක නෙමෙයි. අතේ තියෙන තුවාලේ සනීප කරගන්න. ඊට පස්සේ ලුණු පොල් කඩට ඔබට අත දාලා ඒ ලුණු ටික ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ධර්මානුකූල වුණාට පස්සේ මේ කාම ලෝකයේ තුල ධර්මානුකූලෝ යා ජීවත් වෙයි, අධර්මානුකූලෝ තොරව. ඒ ලෝකීය ජීවිතයට අදාළ විදිහට. නමුත් ලෝකයේ තුල සාධාරණ වූ වේවා, අසාධාරණ වූ වේවා, අධ්‍යාත්මයේ තේරුම් ගත්තේ නැති කෙනෙක් වැඩක් නැහැ. තේරෙනවනේ? දැන් සමාජයේ ලෝකයේ හඳුනන්න නැතුව දැහැමි වුණොත් කෙනෙක්, යහපත් කෙනෙක් වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔළුවේ තියෙන කැප් එකත් පන්නන්න යනවා. ඈ? කරන්න බෑනේ. සියල්ල දැනගෙන සංවර වෙන්නේ, සියල්ල අවබෝධ කරගෙන සංවර වෙන්නේ. එන්න ඒ නිසා අධ්‍යාත්මිකව තියෙන අර විඥාන සම්බන්ධතාවය තමයි මනසින් පුරුදු කරනවා. ඒවයි තියෙන ගනුදෙනුව, පුජ්‍යල ස්පර්ශය, ඉන්ද්‍රිය ස්පර්ශේ නොකට වාසීම. ශූන්‍යතාවය වෙන්නේ නැති හාමුදුරුවෝ කියන්නේ ශුන්‍යතා භූමි කියලා බුදුහාමුදුරු නිර්වාණ භූමියට කතා කරනවා. හැබැයි අර ශූන්‍යතාවාදී නෙමෙයි. ශුන්‍යතාවේ දකින්නේ චක්කු විඥානය. ශුන්‍යතාවේ දකින්නේ චක්කු විඥානය. එහෙ චක්කු විඥානයේත් එක්ක තියෙන සම්බන්ධතාවය සම්පූර්ණයෙන් රහන් වලින් කපල ඉවත් කළාට පස්සේ වැඩ කරනවද? වැඩ කරන්නේ නැහැ. දැන් අපි හිතමුකෝ තමන්ගේ ගෙදර තියෙන රහන් සහිත දුරගතන හේ කියලා මොකක් හරි ගහක් කඩාගෙන වැටලා ඒ නැත්තම් කවුරු හරි කපලා හරි ਉਹ සම්පූර්ණ විසන්දි වෙනවා. ශාන්දි වුණාට පස්සේ අර දුරගතනේ අතට ගත්තාම කූම් ගාන සද්දයක්වත් කීම් ගාන සද්දයක්වත් මොකක්වත් ඇහෙනවද? මොකක්වත් ඇහෙන්නේ නැහැ. දැන් අපි ගියේ මොකෝ වයර් එකෙන් වෙන් කරපු ඔය කඩේ විකුණන්න තියෙනවනේ නේ. එකක් අරගෙන මේ කනේ දාලා බලන්න. ඔගොත් නැහැනේ. අර සම්බන්ධතාවය ආපු ගමන් තමයි අර වැඩ කරන්නේ. ඒ වගේම ශූන්‍යතාවය කියන එක නෙමෙයි. ශූන්‍යතාවය දකින්නේ ඇහෙන්. හැ සම්බන්ධද? සම්පූර්ණ විසන්ධි වුණාට පස්සේ මොකද වෙන්නේ? නෑ. යා ඉන්ද්‍රිය ස්පර්ශ කරන්නේ නැතුව ලෝකය දකින්නවා. ඒකට කියනවා අතීන්ද්‍රිය ඥානය කියලා. ඉන්ද්‍රියන් වලට වඩා වැඩි ඥානයකින් බලන්නේ. ඉතින් මමත් සහ කරනවා ඒ ස්වභාවයෙන් බලන්න බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට. මොකද බුදුහාමුදුරු ලැබපු රස දීපල දායාදේ මමත් ඔක්කොම ලබන්නේ නැහැ නේද පුතා? ඒ ඇත්ත දියනවරු පුත්‍රයෝ තමයි ශ්‍රාවකයන් සිව්වනක් පිරිස. පුටුවක කකුල් හතර වගේ මේ එක කකුලක් වඩා වැදගත්යි කියලා කියන්න බෑ. ම කකුලක්ම සමබරව එක වගේ ශක්තියෙන් මේ කුහුල ගන්නවා. තේරෙනවනේ? මම මේ ශාලාවට බණ කියන්නද අපේ බ්‍රිගේඩිය අශෝක පෙරේර මහත්තයා තමන්ගේ විවාහ සංවස්සරය වෙනුවෙන් මේක සංවිධානය නොකළන පේශාවලේ තිසේර නැති නෙවේ මගොඩ නගල හදල සංවිධානය කළ ආරාධන නොකළන නේද? සියලු දෙනාගේම ශක්තිය එක වගේ වැදගත්. ඔබේ පැමිණීමත් මගේ දේශනාව වගේම වැදගත්. ඔබේ අහුකම් දීමත් මගේ දේශනාව වගේම වැදගත්. ඔබේ විමසීමත් මගේ දේශනාව වගේම වැදගත්. ඔබට හිතෙලා නැද්ද ඔබ වෙනස් කරගන්න ඕන, ඔබ දියුණු කරගන්න ඕන, මීට වඩා ටිකක් හැඩවෙන්න ඕනේ කියලා හිතෙලා නැද්ද? දැන් කාලයක් ගියාම සමහර අයට නම් හිතෙනවා නේද? තමන්ගේ මූණ දිහා බලලා නේ ටිකක් මීට වඩා මේක හැඩ කරගන්න ඕන කියලා. ඉතින් මේ මූණ හැඩ කර ගැනීම මන් දන්නේ කොච්චර දුරට තියේද කියලා. නමුත් හිත හැඩ කරගත්තොත් ගොඩා වටිනවා. හිතෙන්නේ නැද්ද මේ හිත වෙනස් කරන්න ඕන, මම වෙනසකට භාජනය කරන්න ඕන? ලෝකේ අපි මේ හැමදේම කරන්නේ කුමක් සඳහාද? සතුටින් ජීවත් වෙන්න. සියල්ල දත් මාගේ භාග්‍යවත් බුදුජානන් වහන්සේ දේශනා කරේ ධම්ම විනා නත්ති සුඛ අනත්ත. ධර්මයේ හැර වෙන අන්දයක් සැප වෙනස නැත. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? සල්ලි හම්බ කරන්න තියෙන කාලයෙන් කොටසක් ධර්මයේ වෙනුවෙන් වැය කරන්න ඕන. මොකද සතුටත් ඔබ හම්බ කරගන්න ඕන දෙයක්. මේ ධර්මයේ තේරුම් ගත්ත ගොඩාක් දෙනෙක් නිවාඩු දාලා ඇවිල්ලා බනහල තේරුම් ගත්තේ. අපේ ශාමණේර දිසේර මැතිණි ඒ වගේ කෙනෙක්, නිවාඩු දාලා ඇවිල්ලා බනහපු කෙනෙක්. ඒ වගේම අපේ සුමිත්‍රා යනිය මනිත රස්සාවන් නොගලත් ඒත් එහෙමයි නේ. නිවාඩු දාලා අපේ ස්වන්න බෑනේ. ඒ පිරිස තව ගොඩාක් දෙනෙක් ඉන්නවා ඒ වගේ කැපවීම කළා. මොනවා දේවල් කතා කරත් මනසට කිව්වත් නෑ නෑ මම මෙදාට මොන මගුල් ගේ ආවත් මම යනවාද බලන්නේ කහන්න. මොකද මම එතන හම්බ කරන්න විශාල ධනයක්. සමහර අය හිතනවා නෑ නෑ අර අර ලැබෙන මුදල ගැන හිතලා මෙච්චර ගාන හම්බ මෙච්චර වටින්නේ ධර්මය. ධර්මයේ වටිනෝ පින්නතුනේ ඔබගේ මුළු ජීවිතේම තියෙන සියල්ලට වැඩිය මේ රටටම වැඩිය වටිනෝ ධර්මය. ලෝකෙටම වඩා වටිනෝ ධර්මය. රන් රිදී මුතු මැණික් ඇඟේ ඉල්ලගෙන ඉඳාගෙන හිටිය දැන් ඔබට ඇවිදින්න බැරි මට්ටමට කිලෝ 8ක් විතර. ඈ මම දන්නවා ලංකාවේ කිලෝ 4මාරක්ද කොච්චරද ඉල්ලන් ඉන්නේ එකෙක් ඉන්නවා. ඒනත් වැඩිය. ඒවා ඉල්ලගත්තට එහෙම සතුටක් එනවද? අර ලෝහ වර්ගයක්නේ. ඒ උගේ අලංකාරයකට පොඩ්ඩක් කොහෙන් හරි දාලා තිබ්බට කමන්නේ නැහැ චාලිත්‍රයකට. ධර්මයේ ඊට වඩා වටින. ධර්මය කියන්නේ ඔබව හැඩ කරන ආභරණය ඔබේ ජීවිතයේ. ඔබේ ජීවිතේ පෝෂක් කරන නිදානයක්. හොඳටම ඔබ තේරුම් අරගෙනත් ඇති, ඔබ දන්නවත් ඇති. ගොඩාක් දෙනෙක් හිතුවේ, අදත් ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ දුකට හේතුව සල්ලි නැතිකමයි කියලා. නේ? තමන්ගේ දරු සෙනෙහස දාලා, තමන්ගේ පිය සෙනෙහස, මව සෙනෙහස දාලා, බිරිඳ කෙරෙහි, ස්වාමියා කෙරෙහි තියෙන ඇලීම බැඳීම අතහැරලා කුමකටද යන්නේ? රියල් 50ක් ගන්න යනවා. රියල් 50ක් ගන්න යනවා. එහෙම අයත් අපිත් එක්ක කතා කරන රටවල් වල ඉඳලා මේ ධර්මය අහලා සමහර වෙලාවට ඒ ඇත්තෝ මේ මේ සමාජයේ මේ සමුගෙන යන්නේ සල්ලි නැති කමටවත් නෙමෙයි. මොකද හේතුව? ගෙදර ඉන්න මිනිමරුවගෙන් බේරෙන්නේ. පුදුම විදියට වද දෙන මේ පිරිමියා ඉන්නවා තමගේ ගැහැණියට. එයා හිතනවත් දන්නේ නැහැ නෝනට වැඩිපුර වද දුන්නාම නෝනට කිරියෙරනවා කියලා හිතනවත් දන්නේ නැහැ. දුවා ගන්න ඊට පහුවෙන්න. එහෙම වෙන්නේ නැහැ නේ. ඒ හැම මොහොතකම ඇති වෙන්නේ මොකද්ද? ඔහුගේ ජීවිතයට පව පිරෙනවා පවණයි. විවාහ වුණාට පස්සේ එයා හිතනවා මේ ලංකාවේ තියෙන කතාව මේ ගෑණි මගේ කියලා. ඒ වැරදි නේ. මේ ජීවිතේ තමාගේ වෙන්නේ කොහොමද? මේ ජීවිතේ ඇයගේ? ඈ? කසාද බැන්දට පස්සේ ගැහනවා යත් හිතන මේ පිරිමියා මගේ කියලා. නෑ, මේ ජීවිතේ ඔහුගේ. ඔහුට වද දෙන්න බෑ. ඕනම කෙනෙක්ගේ ජීවිතයකින් හොරෙන්, බලහත්කාරයෙන්, රවට්ටලා, බලපෑමෙන් ගන්න දෙයක වැඩක් තියනවද? වැඩක් නෑ. බිරිඳ හරි දෙන දේ සතුටෙන් දෙන්න ඕන. නෝනගෙන් ගහලා බැලන කෑම ටිකක් ගෙන්නන එක වැඩක් තියනවද? වැඩක් නෑ. ඒක රස නෑ. මඩ උනක් දායකයෙක් නේද? අසතුටෙන් කියලා ඉල්ලලා බැලලා වද කරලා දෙයක් අරගෙන වැඩක් තියනවද? වැඩක් නෑ. ඒක සතුටෙන්, ප්‍රීතියෙන්, ප්‍රමෝදයෙන් දෙයක් දුන්නහම තමයි ඒක සතුට තියෙන්නේ. ඉතින් මට යමක් පරිත්‍යාග කරන්න මං අහන තියනවද? ඇද්ද? ඔබගෙන් රස්සාව මොකන්ද? ඔබට හැකියාවක් තියෙනවද? කහල බලන්න ඕන. මේ බිරිඳකින් හරි තේ එකක් මේ මට තේ එකක් හදාගෙනව? එහෙම ගියොත් නෑ. එහෙම නෑ. ආඩ පුළුවන්ද? අසනීපද? හැකියාවක් තියෙනවද නේද? කියන්න බෑනේ. ඒ වගේ ඉතින් මහත්යෙක්ෙක් එක පාර මට අරක ඕන මේක ඕන මහත්යෙක් අහන්න ඕනේ මට පුළුවන්ද? හැකියද? කවද ඉගෙන ගන්නේද වන්දරේ? ශේෂේ සියලු දෙනා මිනිස්සු හැටියට. ඔය ඔක්කොම මානව ධර්ම, ඔය මානව ලක්ෂණ මේ අතීන්ද්‍රිය ඥානියත් එක්ක පහළ වෙනවා. ඒ නිසා රහතුන්ට බණ කියන්නේ නැහැ බුදු කෙනෙක්. රහතුන්ට බණ කියන්නේ නැහැ. ඇයි හේතුව? ලෝකයේ සියල්ල දකින්න සියලු මානව ධර්ම ශික්ෂණ එතන ඉඳලා පහළ වෙනවා. කෙනෙකුට දකින්න පුළුවන් එක එක දේවල් එක එක විදියට එක එක ස්වභාවයන් අනුව. නමුත් එයාගේ දර්ශනය තුල එයා හරි මානව චින්තනය හා දර්ශනය තුල ජීවත් වෙනවා. ඒකයි ස්වභාවය. දැන් මම මානව ආහනේ යනවා නේද? කෙනෙකුට හිතන්න පුළුවන් මේ හැමදෙරෝ ආහනේට ලෝභයි කියලා. ඩ්‍රයිවර් උන්න හැටි යන ගමන් කියන ඔය පරිස්සමෙන් යනවා මෙහා ලයින් කරගන්න ඔය මිනිස්සු ඇඟට එන. ආමඳුරු වාහනේට හරි ආසයි කියන. ආසයි නේ මට මේක ගමන ඉන්න හම්බ වෙන්නේ. ඈ? ඒකනේ. ඒකයි ස්වභාවය. අවශ්‍යතාවල් ජීවිතේ හැම කෙනෙකුටම පූර්ණත්වය ඇති කරගන්න ඕන. බෞද්ධකදී ඇත කියන ස්වභාවය තුළවත් නැත කියන ස්වභාවය තුළවත් නිවනට ඇති කිසිම වාසියක් නැහැ. ඉතින් බඩගින්නේ ඉන්න කෙනෙක් නම් බඩ පිරෙන්න නෙමෙයි කුසගින්න නැති වෙන්න බඩ ටිකක් කාලා බණ ටික අහන එක හොඳයි. රස්නින් දැවෙනවා නම් ෆෑන් එකක් දාගෙන AC එකක් දාගෙන බණ අහනවා නම් හොඳයි. මොකද අර දැවීම එනකොට අවධානය වෙන දිහාවකට යනවා. ඒ වගේම ලොකු ශබ්ද ඒව නැතුව හොඳින් අවධානය යොමු කරන්න හැකියාව තියෙනවා නම් බොහොම හොඳයි. මේ ගැඹුරු කරුණු මේ දවල් කාලයේදී වැටහෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ හේතුව මේ වෙලාවට අපි පුරුදු කරලා තියෙන එක්කෝ නිින්ද, එහෙම නැත්නම් තමන්ගේ රාජකාරී තත්ත්වයක් මොලේ. ඒ රාජකාරී වේගයෙන්ම යා හඳුනගෙන වැඩ කරන්න පටන් ගන්නවා අධ්‍යාත්මික මනස. ඉතින් මට දවසක් මගේ ගුරුවරයෙක් කිව්වෝ මේ රාත්‍රී 1යි 3යි වගේ කාලය තුල හරි හොඳයි මනස. මොකද හේතුව මනසට වැඩ පුරුදු කරලා නැහැනේ. ඒ කාලය තුල වැඩි මුකුත් පුරුදු කරලා නැහැ වැඩ. අර ආරක්ෂක අංශේ රාත්‍රී නිදිමත රස්සාවක් නැත්නම් වැඩක් පුරුදු කරන්නේ නැහැ. අපි නිින්දට තමයි පුරුදු කරලා තියෙන්නේ. ඒ වෙලාවට රාජකාරි නැහැ. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ වෙලාවට සද්ධර්මය අහන්න කියලා. එතකොට ගැඹුරින් මානසිකාරයේ යොදාගෙන සමන්න හැකියාව තියෙනවා. ඒක තේරුම් ගන්න. ඉතින් මමත් ඒ වගේ වෙලාවට ධර්මයේ විදියට හැසුවා. ඇත්තෙම ලොකු ප්‍රතිඵලයක් තිබුණා. ගම්මීර ධර්මයක්නේ. ජීවිතයට සෙවන සිතක් ශාන්තියක් ලැබෙන මහා උල්පතක්. මහා දහම් සයුරක්. ඒ පාදා ගන්නම ඕන ජීවිතය තුළ මේ නැසෙන සංස්කාරක ලෝකයේ තුලින් ඒ ලෝකයේ තියෙන යථාර්ථය හඳුන ගන්න ඕන. ඉතින් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මැරෙනවායි කියලා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේවා ඔක්කොම අතහැරලා දාලා ඉන්නේ කිව්වයි කියලා. ඒක බලන්න බුදුහාමුදුරන්ගේ ප්‍රායෝගික ජීවිතය තුළ බුදුහාමුදුරන්ට ආරාම කීයක් පූජා කරලා තිබ්බද කියලා. බුදුහාමුදුරේම ගස් යට හිටපු කෙනෙක් නෙමෙයි. ගස් යට තියෙන ඉතින් අපිත් තින්නේ ගිමන් අරින්න හරේ මේ ගමනක් කියලා. ඒකනේ ප්‍රශ්නේ. ගහගොල ගෙදර ගුණත් වගා කරන තියෙනක හොඳයි. ඒ ගස් යටට වෙලා ඉන්න ඕන. බුදුහාමුදුරු ඉතාම ලස්සන සොඳුරු මල් උද්‍යානයක ජීවත් වෙච්ච කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ කුටිය සුවඳ හමන සඳුන් දැවේ නිමවපු එකක්. බිමට සඳුන් ලෑලි අල්ලල තිබුණු එකක්. වහලට සුවඳ හමන කොහොමද සුවඳ? ඉතින් අපිත් සුවඳවත් පිරිසුදුව ලස්සනට ප්‍රසන්න කායික සුවපත් භවයේ මානසික සුවපත් භවයේ ඉතා ප්‍රසන්න ප්‍රබෝධමත් ජීවිතයක් ගත කිරීම සඳහායි කටයුතු කරන්නේ. ඒකයි ධර්මයෙන් අපි ලබා ගන්න ඕන වඩා යහපත් දේ, හොඳ දේ. ඉතින් පසු කාලීන ධර්මයට වෛර කරන පිරිසක් ඇවිල්ලා මොනවා හරි දෙයක් කොතනක හරි දෙයක් වරදුනා වැරදිච්ච ගමන් එදා ඉඳලා ඇඳුම මහ ගන්න බෑ. මැසිමේ තියෙන එක කෑල්ලක් කඩලා ගියාම ඇවිල්ලා ඇති. ඇඳුම මහ ගන්න බෑ. ඉතින් අද ඒකයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි ඒක කොහේ හරි ඈත ආත්ම භාවයකට දාලා අපි කවි කීකියා සින්දු කීකියා නේද? නේද? එක එක පින්කම් කියලා හාමුදුරුව ගෙනල්ලා අර ගොල්ලන්ට දෙනවා, ඒගොල්ලෝ ගෙනල්ලා මෙහාට දෙනවා. ඉතින් පින්කම් අසරණ කෙනෙකුට අවශ්‍යතාව කෙනෙකුට ඒක දෙන්න, ඒක එහෙම කරන්න ඕන. එපමණකින් අතර වෙන්න එපා. හිත පහදවාගෙන, තුන් හිත පහදවාගෙන සතුටෙන් කූඹි ටිකකට සීනියට ටිකක් දුන්නත් වටිනවා. ගොඩක් අය තමාගේ ගැටලු අඳුනන්නේ නැහැ. ඒගොල්ලන් තියෙන පොත්වල ගැටලු, වචනවල ගැටලු, බාහිර කරුණවල ගැටලු. මොනවද මේ තමාගේ ගැටලු කියන්නේ කියලා අපි අඳුන ගන්න ඕන. තමාගේ ගැටලු කියන්නේ මෙන්න මේකයි. තමන්ගේ හිතට වේදනාකාරීව ප්‍රශ්නයක් හැටියට, පීඩාවක් හැටියට දැනෙන්නේ කොහොමද? ඒයි ගැටලුව. මට මගේ තරුණ කාලයේදී දැනෙනවා මම මේ රංගපෑමක් කරන්න කියලා. මගේ හිත ඇතුලේ මොකද්ද කියාගන්න බැරි, මොකද්ද දුකක් තියෙනවා. ඒක කොයි විදියකින් සෑහීමටපත් වෙයිද කියලා හිතාගන්නත් බෑ. මම්ම හිතෙන් අහලා බලනවා ඔයා කොයි මට්ටමට ගියාමද පූර්ණත්වයටපත් වෙන්නේ කියලා. ඒකට තනක් පෙන්වන්නෙත් නැහැ. මොකද්ද රංගපෑමක් රංගමණඩලක් මේ එළියේ තියෙන්නේ. මොකද්ද උසුලාගෙන මම ඉන්නවා. ඔන්න මගේ ගැටලු. සංඛාරපච්චය කොහොමද විඥාන වෙන්නේ? එහෙම මොකුත් මට ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ නාම රූපහ සලායතන අතර ඒ අන්තර්භවය තුල ඇති වෙන ගස්ඨන පිළිබඳ එහෙම මොකුත් නැහැ. මනුෂ්‍යය එතන දැන් අපි දකින ආරේ ඔය අධ්‍යාපන මහා උපදේශකවරු අධ්‍යාපනඥයෝ ඒ වගේ හරි සංකීර්ණ ප්‍රශ්න සඳනවා. මනුෂ්‍යය දැන් නිවන ඊටාම සියුම් ධර්මයක් කොයි වගේද කියනවනම් මට දවසක් කියනවා මේ රිමෝට් කන්ට්‍රෝල් එකකින් TV එක කරා යම් කිසි තරංගයක් නිකුත් වෙනවා channel එක මාරු වෙනවා. ඒක සමහර වෙලාවට කැමරාවකට හසු වෙනවා. දිය දහරාවක් වගේ යම් කිසි ශක්තියක් අර TV එක කරා ඇදී යන ආකාරය. කෙනෙක්ගේ ඇඟට හසු වෙන ඔය රිමෝට් කන්ට්‍රෝල් එක පාවිච්චි කරන්න හොඳ නැහැලු. වැදුනොත් පිළිකා කාරක හැදෙනවා. දුරගතනත් එහෙමයි. කියනෝ අන්න ඒ වගේ සියුම් ධර්මතාවයක් මේ නිවන කියන්නේ කියලා අභිධර්ම ආචාර්යවරේක් මං අහුව ඔබ ඉන්නේ දැන් ওই ඝනත්වය තුලද ඒ සියුම් ඔබ කියන තැනද? නෑ මම ඉන්නේ ඝනත්වයේද? මම ඝනත්වයේ ඉඳගෙන ඒක දකින්නේ. හා මම කෝ ඔබ යන්නේ ඒ සියුම් තැනට. එතන ඉඳන් ඔබ කතා කරන්නේ. ඒ වගේ අපි නිවන නිවන නිවන කියලා කතා කරනවා. ඔබ නිවනෙන් තුලද නිවනෙන් මෙපිටද සිටින්නේ? නිවනෙන් මෙහාද ඉන්නේ? නිවන තුලද ඔබ ඉන්නේ? ඔබ ගමන් කරන නිවන කරා ලෝකේ ප්‍රශ්න විසඳන්න එපා. ලෝකේ ප්‍රශ්න විසඳන්න ගියොත් මම ඒ වචන ටික බොරු කියලා මම තව වචන ටිකක් ලියයි. තවත් පුජ්‍යලෙක් ඇවිල්ලා ওই වචන ටික බලලා කියයි ඔය හිමියෝ විකෘතියක් කරලා තියෙන්නේ, ඕක නෙවෙයි වැරදි, මේ වචන ටික හරි කියලා තව කෙනෙක් කියයි. ඒ පුතත් බලලා තව කෙනෙක් කියයි ඒ හිමියන් කරපු අදහස වැරදි, මේ තමයි අර්ථය කියලා. අවසානේ ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකද වෙන්නේ? තව තව පොත් කට්ටල ගොඩාක් ලොකු වෙයි. ඒ තමයි සංස්කාරක ලෝකයේ හැදෙන විදිය. මේ සංස්කාරක ලෝකයේ මේ කරන්නේ හැම තිස්සෙම මහන්සි වෙලා දුකට පිහිටක් වෙන්න උත්සාහ කරන්නේ. ඒ දුකට පිහිටක් වෙන්න උත්සාහ කළාට සංස්කාර ලෝකයේ තුල දුකට පිහිටක් නැහැ. දියුණු වෙච්ච ලෝකයක් නෑ, දියුණු වෙච්ච මිනිස්සෙක් නෑ. ධර්මයෙන් මිස ධර්මයෙන් තුල පමණයි දියුණුවක් තියෙනවා. නැත්නම් දියුණු වෙච්ච ලෝකයක් නෑ. හැම කෙනා ළඟම ඌනතාවයේ තියෙනවා. දැන් මෙතනත් ඉන්නවනේ නේද? ඒ හැම තරාතිරමක සත්‍යයක පින්නතුන් ඉන්නවා. ඒ වුණාට ඒ දේ නැති කරන්න බෑ. ඒ ඌනතාවය කියන එක නැති කරන්න බෑ. ධර්මයේ හැරෙන්න වෙන අන්දයකට. දැනන්නේ ඒකයි ස්වභාවය. ඒ නිසා තවදුරටත් ලෝකේ විශ්වාස කරන්න එපා. ලෝකේ මායාවක් කොට සලකන්න. ලෝකේ අවිද්‍යාවක් කොට සලකන්න. එහෙමනම් ඔබ මායාවක් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ? දැන් අපි හිතමුකෝ කවුරු හරි අපිට අඳුන්ලා දෙනෝ ඉතා කපටි පුජ්‍යලේ පරිස්සමෙන් ආශ්‍රය කරන්න කියලා කවුරු හරි හොඳම ළඟම මිත්‍රයෙක් කියන. එතන ඉඳලා මොකද කරන්නේ? හරි සැලකිල්ලෙන් ඔව් එක ගනුදෙනු කරනවා. ණයතුරක් මේ දෙන්නේ කිව්වට විශ්වාස කරන්නේ වචනයක් එක වාරටම. අපි බොහෝම සැලකිල්ලෙන් පොඩ්ඩක් දුරට ගියා නම් දොර වහලා මේ යන්නේ. වඩින දෙයක් තියෙනවා නම් ෆෝන් එක හරි පර්ස් එක හරි එකත් අරගෙන යන්නේ. තියන්නේ ළඟ දෙන්නේ ආරක්ෂා. ඒයි සැලකිලි ආන්නේ ලෝකේ මායාවක් කියන එක කෙව්වහම අපි මොකද හිතාගන්නවද? මම ලෝකේක ගනුදෙනු කරන්න ඕන තාම පරිස්සමෙන් තාම සැලකිල්ලෙන් මම සිතත් එක්ක ගනුදෙනු කරන්න ඕන තාම සැලකිල්ලෙන් තාම පරිස්සමෙන් මේක රවට්ටන ධර්මතා මායාකාරී ධර්මතා රාශියක් තියෙනවා. ඔබට අයිති දේ පමණක් ඔබ ඉතිරි කරගෙන ලෝකයට අයිති සියල්ල අතහරින්න ඥානයෙන් මනසෙන් මුළු ආත්මයෙන් මට ඒ අතහැරීම සිදු කරලා කියන්න මට අයිති දේ මෙන්න මෙයි කියලා කියන්න ඒකට විනාඩි 5ක කාලයක් ලැබෙනවා. සමස්ත ධර්මය සම්පින්දනය කරලා ප්‍රයෝජනයට අරගන්න ප්‍රයෝජනයට අරගෙන ඔබට අයිති දේ පමණ ඔබ ඉතිරි කරගෙන ලෝකයට අයිති